ජාතික විධායක සභාව විසින් ජාතික ගීය දෙමළින් ගායනා කිරීමට අනුමැතිය ලබා දීලා තියෙනවා. එය සත්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මගේ දැඩි විරෝධය ඒ සම්බන්ධයෙන් පළ කරනවා. වහාම එය අවලංගු කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. අපේ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තියෙනවා ජාතික ගීය ශ්‍රී ලංකා මාතා යනුවෙන් පමණයි කිය. එසේ නම් මෙය ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. දෙමළ ජාතිවාදී දේශද්‍රෝහී අයගේ ඉල්ලීමකට මේ විදිහට අනුමැතිය දීම ජාතික සංහිඳියා පිළිඹිඹු කිරීමක් නොව සමස්ත ජාතියම දීන ලෙස නිවට ලෙස පාවා දීමක් බවයි මගේ අදහස.